10.1.1.6 Samadhi Suttam Savatthiyam Atko Ayasmanandu Yen Bhagavaten Upasankami Upasankamitva Bhagavantam Abhivadetva Ekamantam nisinno kho ayasmanandu Bhagavantam etad voce Siyanukho bhante bhikkhuno tatarupo samadhipatilabho Yathaneva pataviyaṁ pataviṣaññīyassa Na āpasmiṁ āpoṣaññīyassa Na tejasmiṁ tejoṣaññīyassa Na vāyasmiṁ vāyoṣaññīyassa Na ākāsānañcāyatane saññīyassa Na viññānañcāyatane saññīyassa Na ākiñcaññāyatane saññīyassa Na neva saññānā saññāyatane Neva saññānā saññāyatane saññīyassa Na idhaloke idhaloka saññīyassa Na paraloke paraloka saññīyassa Saññīca pana assāti Siyā ānanda bhikkhuno tathārūpo samādhipatilābho Yathāneva pataviyaṁ patavi saññīyassa Na āpasmiṁ āpo saññīyassa Na tejasmiṁ tejo saññīyassa Na vāyasmiṁ vāyo saññīyassa Na ākāsānañcāyatane saññīyassa Na viññānañcāyatane saññīyassa Na ākiñcaññāyatane saññīyassa Na neva saññānā saññāyatane Neva saññānā saññāyatane saññīyassa Na idhaloke idhaloka saññīyassa Na paraloke paraloka saññīyassa Saññīca pana assāti Yathā kathaṁ pana bhante siyā bhikkhuno Kuno tatarupo samadhipatilabho Yathaneva pataviyaṁ pataviṣaññīyassa Na āpasmiṁ āposaññīyassa Na tejasmiṁ tejoṣaññīyassa Na vāyasmiṁ vāyoṣaññīyassa Na ākāsānañcāyatane ආකාසානං චායතන සංඤ්ඤස්ස න විඤ්ඤාණං චායතනේ විඤ්ඤාණං චායතන සංඤ්ඤස්ස න නේව සංඥානා සංඤ්ඤායතනේ නේව සංඥානා සංඤ්ඤායතන සංඤ්ඤස්ස නෛධ ලෝකේ ඉධ ලෝක සංඤ්ඤස්ස න පරලෝකේ පරලෝක සංඤ්ඤස්ස සංඤීච පන අස්සාති ඉධානන්ද භික්ඛුවේවං සංඤී හෝති ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සම්බෝපධි පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති ඒවං කෝ ආනන්ද සියා භික්ඛුනෝ තතාරූපෝ සමාධි පටිලාභෝ යථානීව පඨවියං පඨවි සංඤ්ඤස්ස නාපස්මින් ආපෝ සංඤ්ඤස්ස න තේජස්මින් තේජෝ සංඤ්ඤස්ස න වායස්මින් වායෝ සංඤ්ඤස්ස නාකාසානං චායතනේ ආකාසානං චායතන සංඤ්ඤස්ස න විඤ්ඤාණං චායතනේ විඤ්ඤාණං චායතන සංඤ්ඤස්ස නාකින්චඤ්ඤායතනේ ආකින්චඤ්ඤායතන සංඤ්ඤස්ස න නේව සංඥානා සංඤ්ඤායතනේ නේව සංඥානා සංඤ්ඤායතන සංඤ්ඤස්ස නෛධ ලෝකේ ඉධ ලෝක සංඤ්ඤස්ස න පරලෝකේ පරලෝක සංඤ්ඤස්ස සංඤීච පන අස්සාති